නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි සදහවත් වාසනාවන්ත පින්වතුනි බර්ක්ලි බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කෙරෙන සිංහල අලුත් අවුරුදු චාරිත්‍රය වෙනුවෙන් මේ 2017 වර්ෂයේ අප්‍රේල් මාස බක් මාස සිදු කෙරෙන සිංහල අලුත් අවුරුදු චාරිත්‍රය පින්වතුන් මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපේ මේ සිංහල අලුත් අවුරුද්දේ තියෙන වැදගත්කම පිළිබඳව කරුණු මෙනෙහි කරලා ඒ වගේම අපේ ජීවිතවල වටිනාකම තේරුම් අරගෙන මෙවැනි අවස්ථාවක අපි අර්ථවත්ව ගත කරන්නේ කොහොමද කියලා ධර්මානුකූලව සහ ඒ වගේම අපේ බෞද්ධ සාහිත්‍යයට අනුව සිංහල සංස්කෘතියට අනුව අපේ මදක් කල්පනා කරලා බලන අවස්ථාව. පින්තුනේ හැම අවුරුද්දකම බක් මාසය සිංහලෙන් බක් කියලා කියන්නේ සෞභාග්‍ය කියන එක prosperity කියන එක. ඒකට හේතුව තමයි අප්‍රේල් මාසෙත් තමයි ශ්‍රී ලාංකිකයන් තමන්ගේ අස්වැන්න නෙලාගෙන සතුටු වෙන කාලය. ගහකොළ මලින් ගෙඩි වලින් බරව තියෙන කාලයක් විදිහටයි බක් මාසය සැලකන්නේ. ඒ වගේම මේ අප්‍රේල් මාසෙත් තමයි සූර්යා පෘථිවියට ගමන් කරලා එකවරක් සම්පූර්ණ වෙන අවස්ථාවක්. ඉතින් ඒකත් සූර්යා මීන රාශිය ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වෙන අවස්ථාව කියලා අපි සැලකනවා. ඉතින් එකහතකින් සූර්යා මුල් කරගෙන අනිත් අතින් සෞභාග්‍ය මුල් කරගෙන අපේ සිංහල ජාතිය අවුරුද්දක් සමරන අවස්ථාවක්. පින්තුනි ලෝකයේ ඉන්න හැම ජාතියක්ම අවුරුදු එක එක දවස්වල විවිධ කාරණා නිමිති කරගෙන අලුත් අවුරුද්දක් සමරනවා. සාමාන්‍යයෙන් බටහිර අය යුරෝපයේ අය අවුරුද්ද බොහෝ විට සමරන්නේ ජනවාරි පළවෙනිදා විදියට. නමුත් ඒ ජනවාරි පළවෙනිදා අලුත් අවුරුද්ද ආරම්භ වෙන බොහෝ කලකට කලින් විශේෂයෙන් පෙරදිග වැසියන් ඉන්දියාය, චීනය, ශ්‍රී ලාංකිකයන් බොහෝ කලක පටන් ඊට වඩා වෙනස් දිනවල වෙනස් අරමුණු නිමිති කරගෙන අලුත් අවුරුද්ද සමරලා තියෙනවා. ඉතින් ඒ අතින් අපි කල්පනා කරලා බලන්න වටිනවා අපේ සිංහල ජාතියේ තියෙන වටිනාකම. බොහෝ විට අපට සිංහල ජාතියේ වටිනාකම තේරෙන අඩුයි. ඒකට හේතුව අපි බොහෝ විට අපේ අඩුපාඩුකම් තමයි බොහෝ විට අපට හිතෙන්නේ. නමුත් පින්වතුනි ඊට වඩා ලෝකයට ලොකු ආදර්ශයක් දීපු ජාතියක් තමයි සිංහල ජාතිය කියලා කියන්නේ. ඒ සිංහල ජාතියේ මෑත කාලයේ ආරම්භ විදියට සැලකන්නේ රාවණ රජතුමාගේ කාලය. මේට අවුරුදු 5000කට කලින් සමය. සාමාන්‍යයෙන් අපේ මහාවංශයේ ලියවුනේ බුද්ධ වර්ෂ පදනම් කරගෙන. බුද්ධ වර්ෂ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේට අවුරුදු 2560කට කලින් පිරිනවන් පෑවා. අන්න ඒ කාලය මුල් කරගෙන තමයි අපේ ඓතිහාසික ලිඛිත ග්‍රන්ථයේ විදියට මහාවංශය සටහන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඇතමයි හිතනවා මෙන්න මේ විජය රජතුමාගෙන් අපේ ජාතිය ආරම්භුනේ කියලා. නමුත් වෙනතුනේ ඒක හැම නෙවෙයි. ඊට වඩා බොහෝ කලකට කලින් මේට අවුරුදු 5000කට වඩා කලින් ඉඳලා මේ සිංහල ජාතිය තිබුණා. ඊටත් වඩා තවත් අවුරුදු 5000කට කලින්, ඒ කියන්නේ මේට අවුරුදු 10000කට කලින් ඉඳන් මෙන පැහැදිලි ඉතිහාසයක් ශ්‍රී ලාංකිකයන්ට සහ ශ්‍රී ලංකාවට තියෙනවා. අන්නේ ජාතියේ සුවිශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි සිංහල භාෂාව. අනිත් දේ තමයි සිංහල වෙදකම. මෙන්න මේ දෙක සිංහලයන්ට මාවිනික වෙච්ච ලක්ෂණ දෙකක්. ඒ අතර සමහර ඇතන් හිතනවා සිංහල වේදකමයි ඉන්දියාවේ ආයුර්වේදය සමානයි කියලා. නමුත් ඒ දෙක සමාන නැහැ. සිංහල වේදකම කියන එක ආයුර්වේදයටත් වඩා වටිනා දෙයක් හැටියට ලෝකෙහි කලක් ප්‍රකටව තිබුණා. ඉතින් ඒ සිංහල වේදකමෙහි පුරෝගාමිකයන් වෙච්ච පුලස්ති සිටුවරයා, ඒ වගේම රාවණ රජතුමා මේ වගේ අය සිංහල වේදකම ගැන පොත් ලියලා තියෙනවා තාමත් ලෝකෙ තියෙනවා. ඒ විතරක් නෙවෙයි පුලස්ති රජතුමා පුලස්ති සිටුවරයා මේට අවුරුදු 5000කට කලින් හිටිය ඒ කියන්නේ රාවණ රජතුමාගේ සීයා මේ පුලස්ති ඍෂිවරයා ඉන්දියාවේහි ಭಾರತයේ එදා තිබිච්ච ආයුර්වේද සභාවල මුලසුන අරගෙන තියෙනවා. ඒ සභාවට සහභාගී වෙලා නෙවෙයි ඒ සභාවල මුලසුන අරගෙන තියෙනවා ශ්‍රී ලාංකිකයන්. ඉතින් එවෙලෙන් අතීතයක් අපිට තියෙනවා. ඉතින් මේ අතීතය තුළ තියෙන පැහැදිලි ලක්ෂණයක් තමයි සූර්යා මුල් කරගෙන, හිර මුල් කරගෙන, හිරු මුල් කරගෙන ඒ අතීත සංස්කෘතිය ගොඩනැගිලා තියුණා. ඒකට හේතුව තමයි ඔබ දන්නවා ඕනම ග්‍රහලෝකයක පැවැත්ම තියෙන්නේ, ප්ලැනට් එකක පැවැත්ම තියෙන්නේ සූර්යා මත. හිර තිබුණොත් තමයි, සූර්යා තිබුණොත් තමයි වැස්ස ලැබෙන්නේ. වැස්ස තිබුණොත් තමයි ගස්කොළන් හැදෙන්නේ. ගස්කොළන් තිබුණොතින් තමයි ජීවීන් ඉන්නේ. ඉතින් මෙන්න මේ සූර්යා, ජලය, ගස්කොළන් සහ ජීවය කියන මේ හැම දෙයකම පදනම සූර්යා කියන කේන්දරය මත තියෙනවා. ඉතින් අනේ සූර්යාට වන්දනා කළ තමයි එකල ජාතියක් හැටියට දිනය ආරම්භ කළේ. ඒක හුදෙක් දෙවි කෙනෙක් වන්දනා කිරීමක් විතරක් නෙවෙයි. මේ ලෝකේ ආලෝකවත් කරන ඒ සංකේතයට ඒ සූර්යාකෙන් තමයි හැම දිනටම ශක්තිය ලැබෙන්නේ. අන්නේ ශක්තිය මුල් කරගෙන තමයි මේ ජාතිය මුලින් ගොඩනැගිලා තිබුණේ. ඒ විතරක් නෙවෙයි, මෙන්න මේ ජාතිය පින්නතුනි කාලයක් ලෝකයේ අභිමානවත් තිබුණා. දැනුත් වර්තමානෙත් පිළියනන් තියෙනවා, ලිඛිත සාක්ෂි තියෙනවා රවණා රජතුමාගේ කාලේ තිමිච්ච නිර්මාණ ගැන. අපේ රටේ තිමිච්ච වැව් කර්මාන්තය, ඒ වගේම මාලිගා කර්මාන්තය, ඒ වගේම ගුවන් යාන, මේ ආදී බොහෝ දේවල් අපේ ලාංකිකයන් එකල නිෂ්පාදනය කළ තියෙනවා. විශේෂයෙන් සීගිරිය, බොහෝ විට අපි මහාවංශය තුලින් හිතන්නේ සීගිරිය සීගිරිය කාශ්‍යප නිර්මාණය කළා කියලා. නමුත් පිනතුනි රාවණ රජතුමාගේ කාලේ නිර්මාණය වෙච්ච එකක් තමයි සීගිරිය කියලා කියන්නේ. ඉතින් ඒ සීගිරියට ස්වාභාවික ලැබෙන වැස්ස උපයෝගී කරගෙන වතුර මල් ආදිය ඇති කළා. විශාල නිර්මාණයේ කාලේ අපේ ලාංකිකයන් විසින්, ශ්‍රී ලාංකිකයන් විසින් නිර්මාණය කළා තියෙනවා. අන්න ඒ ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් කොටස් හතරකට ඒ කාලේ බෙදලා තියෙනවා. යක්ෂ, රාක්ෂ, දේව, නාග කියලා. අන්න ඒ සිව් හෙළය තමයි පස්සේ සිංහල වෙලා පස්සේ සිංහල වුණේ. බොහෝ විට ඇතැම් අය හිතන්නේ ඉන්දියාවෙන් ලංකාවට ආපු රාවණ විජය රජතුමා සිංහ වංශිකේ, දැනට තියෙන බංගලි දේශ ඉඳලා තමයි ලංකාවට ආවේ. ඔහු සිංහ වංශය නිසා මේ ජාතිය සිංහල වුණා කියලා සමහර අය හිතනවා. නමුත් විනෝසිනේ ඒක නෙවෙයි යථාර්ථය. සිව් හෙළයයි සිංහල වෙලා පස්සේ සිංහල බවට පත් වුණේ. මෙන්න මේ ශ්‍රී ලාංකික භූමිය තුල ඉපදිච්ච පිනොත්තුනි ලාංකිකයන් තුල සුවිශේෂ හැකියාවක් තිබුණා, සුවිශේෂ ශක්තියක් තිබුණා. ඒ විතරක් නෙවෙයි, ඒ භූමිය තුල යලි යලිත් ඉපදෙන අය යලි යලිත් ඒ මව්බිම තුල ඉපදෙමින් ලෝකයට සේවය කරන්න, ජාතියට සේවය කරන්න ප්‍රාර්ථනා කරමින් ආවා. ඇතැම් අය මිනිස් ලෝකෙන් චුත වෙලා මරණයට පත් වුණාට පස්සේ සමහර අය ඒ භූමිය තුලම විවිධ විදියේ සත්වයන් හැටියට ඉපදිලා ඒ ජාතිය ආරක්ෂා කරන්න, ඒ ජාතියේ යම් යම් සංකේත ආරක්ෂා කරන්න අදටත් කැපවලා ඉන්නවා කියලා පැහැදිලි සාක්ෂි තියෙනවා. ඉතින් අන්න ඒ ලෝකයේ අනන්‍ය වෙච්ච ජාතියට පින්නතුනි අලුතෙන්ම එකතු වෙච්ච නවාංගය තමයි බුදුදහම කියලා කියන්නේ. ඒක අලුත්ම නවාංගය. ඒ කියන්නේ ඒක එකතු වෙලා දැන් අවුරුදු 2500කට ආසන කාලයක් වෙන්නේ. ඒතකොට ඉන්දියාවේහි බුද්ධ වර්ෂ 236 දක්වා ඉන්දියාව බුදුදහම ආරක්ෂා කරගෙන ආවා. විජය රජතුමාගේ කාලේ අන්න ඒ බුදුදහම ලාංකිකයන් අතරපත් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමගම ඒ ලෝකයේ සුවිශේෂ වෙච්ච දහම ලාංකිකයන් අතරපත් වුණා. අන්න ඒ සුවිශේෂ වූ දහම දර්ශනීය පිනතුනි එදා බුද්ධ වර්ෂ 236 ඉඳලා බුද්ධ වර්ෂ 440 දක්වා අවුරුදු 200කට අධික කාලයක් ඒ දහම කටපාඩමින් රැගෙන ආවේ ශ්‍රී ලාංකිකයන්, ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. අන්නේ එන ගමනේදී සුවිශේෂ වෙච්ච යම් යම් අභියෝග වලට මුහුණ පෑවා. විශේෂයෙන් වළගම්බා රජතුමාගේ කාලයේ සිදුවෙච්ච දැමිනි තියාසාගතේ වැනි ඉතාම දුෂ්කර කාලවලත් මේ ස්වාමින් වහන්සේලා මේ දහම ආරක්ෂා කරලා විශේෂයෙන් වළගම්බා රජ සමයේ කාලේ මේ දහම ග්‍රන්ථවල ලිව්වා, පුස්කොළ පොත්වල ලිව්වා. ඒක ලිව්ව විතරක් නෙමෙයි, තවත් සියවස් ගාණක්, වසර දහස් ගාණක් මෙන්න මේ දහම ලෝකයේ හැමුවේ දායාද කරන්නට, ඉතුරු කරන්නට ඒ ශ්‍රී ලාංකික ජාතියන් සුවිශේෂ කැපවීමක් කළා තියෙනවා. එදා ලාංකිකයන් ඒ කැපවීම නොකරනම් පිනතුනි අද බුදුදහම ලෝකේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ ශ්‍රී ලාංකික මව්පියන්, අපේ අතීත මුතුන් මිත්තන්, තමන්ගේ ජාතිය ආරක්ෂා කරා වගේම, තමන්ගේ සංස්කෘතිය ආරක්ෂා කළා වගේම මේ සම්බුදු දහම ආරක්ෂා කරන්න සුවිශාල කැපවීමක් කළා. වළගම්බා රාජ සමය කාලේ ඔබ ඇතැමිට අතීතය අහලා ඇති. ඉතාම දුෂ්කර කාලයක් ලංකාවේ පසු වුණා. අවුරුදු 12ක කාලයක් නියම් කාලයක් තිබුණ වැස්ස ලැබුණේ නැහැ. අන්න ඒ කාලේ මිනිසුන්ට ආහාර පාන වලින් වා දුෂ්කර කාලයක් තිබුණේ. ඒ කාලවල ඇතැම් විට තමන්ගේ දරුවන්ට තිමිච්ච කෑම ටික දරුවෝ අඬද්දී දරුවන්ට නොදී ස්වාමීන් වහන්සේට දෙමින් අපේ ලාංකික මව්වරු ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කළා, මේ ජාතිය ආරක්ෂා කළා, ඒ තරක් නෙමෙයි මේ දර්ශනය ආරක්ෂා කළා. අන්න එවැනි විදියට රැකපු දහමක් තමයි පින්තුණි අද මේ ලෝකෙට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ ශ්‍රී ලාංකික මව්වරු තමන්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා, බුද්ධිමත්ම, ලස්සනම, පින්වත්ම දරුවා ශාසනයටත් පූජා කළා. පින්තුණි එක හිතන්නත් බැරි දෙයක්. ගෙදර ඉන්න ළමයෙන් ඉගෙන ගන්න බැරි ළමයා හෝ මොඩ ළමයෙ නෙවෙයි පන්සලට යව්වේ. ගෙදර ඉන්න තමන්ට ලැබෙන දරුවෝ 10 දෙනෙක් හිටියනම් ඒ 10 දෙනාගෙන් හොඳම, ලස්සනම, බුද්ධිමත්ම, පින්වත්ම ළමයා තමයි සාසනට පූජා කළේ. මෙන්න මේ වගේ පින්තුණි එක අතකින් ශ්‍රී ලාංකික ජාතිය, අනිත් අතින් ආගම, මේ දෙකම එකට බද්ධ වෙලා බොහෝ කාලයක් මේ සංස්කෘතිය තුළ ශ්‍රී ලාංකික ඉතිහාසයේ බොහොම සංදිස්ථාන පසුකල තියෙනවා. අන්න එන ගමනේදී සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේ මේ අප්‍රේල් මාසයේ සමරන අලුත් අවුරුද්ද පිනතුණි චාරිත්‍ර ගානක් සම්පූර්ණ කරනවා. ලෝකේ ඕනම ජාතියක් තමන්ගේ ජාතියට ආවේණික වෙච්ච ක්‍රමයට අනුව අවුරුදු සමරනවා. නමුත් ඒ දේවල් අතර බලන විට පිනතුණි අපේ අවුරුදු චාරිත්‍රවල තියෙන අංගෝපාංග, ඒ වගේ චාරිත්‍ර බලනකොට මං හිතන්නේ වෙන කිසිඳු දාසියක නැති විදිහේ ඉතාම අර්ථවත් විදියට මේ කරුණ ටික සම්පාදනය කරනවා. එක අවුරුද්දක් ගෙවිලා අලුත් අවුරුදු උදා වෙනකොට එකම වෙලාවක මුළු ජාතියන් අලුත් අවුරුද්ද සමරනවා. එකම වෙලාවක ලිපගිනි මොලවනවා. එකම වෙලාවක කෑම වෙනවා. එකම වෙලාවක කවුරුත් එක මේසෙට ඇවිල්ලා කෑම කනවා. පින්නතුනි මෙතන ලොකු අර්ථයක් තියෙනවා. ඒ වගේම එකම වෙලාවක ගනුදෙනු කරනවා, එකම වෙලාවක හිස තෙල් ගානවා. ඉතින් මේ හුඟක් දේවල් අතරේ පිනතුණි වැඩගත් කරුණු රහසක් එක විට යනවා. මිනිසාගේ ජීවිතයේ පරමාර්ථ අතර පිනතුණි සමාජගත ජීවිතයේදී කවුරු සමගියට කැමති? අන්නේ සමගි සම්පන්න ගෘහස්ථ ජීවිත ගත කරන්න පිනතුණි එක වේලාවක වැඩ කිරීම ඉතාම වැදගත්. ඒ වගේම එක මේසයකට ඇවිල්ලා කෑම ටික කන එක ලෝකේ අලුත් ජාතීන් බොහෝ අය ඊටම වැදගත් දෙයක් හැටියට සැලකනවා. ඇයි ඒකට හේතුව? ඒ මේසෙ ළඟදී කවුරුත් කතා බහ කරලා සුහඳව මුණ ගැහෙනවා. බලන්න පින්නතින අපේ මේ අතීත චාරිත්‍ර ලක්ෂණය. ඒ වගේම නිරෝගී භාවයේ හැමදෙනාම කැමති. ධර්මයේ තුලත් විස්තර කරනවා ආරෝග්‍ය පරමාලාභා කියලා. හිස තෙල් ගාලා අපි නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙවෙයි. අපි හැමදෙනෙක්ම දිගාතිරි කැමති. හුඟක්කල් ජීවත් වෙන කැමති. අන්නේ දිගාසිරි ලබන පිනතුණේක හේතුවක් තමයි ධර්මයේ පැහැදිලිවම සඳහන් වෙනවා වැඩි හිටියන වැඳීම. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායිනෝ කියන ගාථාවෙත් ඒකයි තියෙන්නේ. අපි පිනතුණි අලුත් අවුරුදු දවසේ අපේ අම්මට තාත්තට වැඩි හිටෙන වඳිනවා. වඳිනන එකක් නෙවෙයි බොලත් හුරුලක් දීලා. ඒකෙන් ලොකු අර්ථයක් තියෙනවා. ඒ අවුරුද්ද පුරාම අපේ ඇති මොකක් හරි වරදක් අඩුපාඩුවක් වුණා නම් සමා වෙන්න කියන හැඟීමත් ඒ බොලත් හොරල මත තියෙනවා. බලන්න පින්නතුනි අපි අපේ අමනාපකම් දිගින් දිගටම රැගෙන ඉන්නේ නැහැ. අපි එදාට අමතක කරනවා. එදා ඉඳන් නැවත අලුත් දිවියක් හැටියට අපි දවස ආරම්භ කරනවා. බොලත් හොරලක් දීලා දැන් මෙහෙනම් සාමාන්‍යයෙන් සබලුත් අවුරුද්දක් කියලා වචනෙන් විතරයි කියන්නේ නේ. නමුත් අපි වචනෙන් විතරක් නෙවෙයි පින්නතුනි. ඒකට අදාළ ක්‍රියාවලි ගානක් අපි ප්‍රායෝගිකවම කරනවා. වැඩිහිටියන්ගේ දෙපාළල වඳිනවා. වැඩිහිටිය අය තමන්ගේ අතින් ඒ දරුවන්ගේ අනිත් ඇගේ හිස අත ගාලා ආශිර්වාද කරනවා. බලන්න කොච්චර වටින දෙයක්ද කියලා. ඒ වගේම පිරිසුදුකම. ගෙදර පිනතුණි මූලික ස්ථානයක් තමයි ගෙදර කුස්සිය කියලා කියන්නේ. අන්නේ කුස්සිය තමයි කෙනෙක් ගෙදරට ආවට පස්සේ ගෙදරින ගෘහණියගේ පිරිසුදුකම බලන ප්‍රධාන සංකේතයක් කුස්සිය. දැන් නම් අලුතෙම විදියට සීතකරණයක් බලනවා. ඒ තියෙන පිළිවෙල තමයි ගෙදර කාන්තාවගේ පිරිසුදුකම පිළිවෙල බලන ලක්ෂණය. අන්න එතෙන්දි පින්නතුනි. එතෙන්දි අන්නේ පිරිසුදුකම ඇති වෙන්න. ගෙදර තියෙන පරණ අලු ටික අයින් කරලා අලුතෙන් ගොම මැටි ගාලා ඒ ගෙදර ඉතාම කුස්සිය වැදගත්ම තැන, ආහාර නිෂ්පාදනය කරන ස්ථානයේ ගෙදර ඉතාම පිරිසිදුවට පිළිවෙලට තියෙනවා. ඒ විතරක් නෙවෙයි, පරණ බඩු තිබුණා නම් ඒව අයින් කරනවා, කුස්සියට අලුත් බඩු බාන ගේනවා, වළං ගේනවා. දැන් මෙහෙ වුණත් එහෙම නැහැ පින්නතුනේ, පරණ බඩු පාරෙන් තියෙනවනේ අයින් කරනවනේ නේ. ඇතැම් විට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේවයි වටිනා දේ කියලා අපේ සංස්කෘතිය නෑ කියලා නේ. බලන්න අපේ කොච්චර කලකට කලින්ද මේව තිබුණේ. අපි පරණ බඩු දිගින් දිගටම තිබුණේ නෑ, ඒව නියමිත කාලේ අයින් කරලා අලුත් බඩු අරගත්තා. ඒ විතරක් නෙවෙයි, අලුත් අවුරුදු දවසේ අපි අලුත් ඇඳුම් ඇඳගෙන ඊටාම කායිකවත් පිරිසිදු වෙනවා, භෞතික වශයෙන්ත් පිරිසිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මනසත් පිරිසිදු කරනවා නොනගතේ වෙලාවේදී. නැකත් නැති වෙලාවක් කියලා එක කියන්නේ ඒකට කියන්නේ පුණ්‍ය කාලය කියලා. අන්නේ පුණ්‍ය කාලේ වෙලාවේදී අපි පන්සලට ගිහිල්ලා එකම මොහොතක පුණ්‍ය කාලයේදී පන්සලේ ගමේ කේන්ද්‍රස්ථානයේ වෙච්ච පන්සලේ මුදුම්මල ගමේ මුදුම්මල කඩේ වෙච්ච පන්සලේ ගණ්ඨාරයේ ගහලා එකම වෙලාවකට අපි මල් පහන් අරගෙන පන්සලට ගිහිල්ලා ස්වාමින් වහන්සේලට වැඳලා දානේ පූජා කරලා බුදුන් වැඳලා බෝධි පූජා තියලා අපි මනසත් පිරිසුදු කරගන්නවා. බලන්න පිනුතුනි කොයිතරම් වැදගත් චාරිත්‍ර ගාන අපි මේ එක අවස්ථාවේ කරනවද කියන්නේ. එකාතකින් අපි පින්නතුනි නිරෝගී භාවය ලබන්න වැඩ කරනවා, එකාතකින් gedara සමගිය දිනු වෙන වැඩ කරනවා, එකාතකින් කායික පිරිසුදු භාවය, ඇඳුම් පැනඳුම් වල පිරිසුදුතාවය, බඩු භාණ්ඩ වල පිරිසුදුතාවය, මානසික පාරිශුද්ධත්වයේ ඕනුණු අතර තියෙන සමගිය සාමග්‍රිය මේ හැමදේම පින්නතුනි එකම දවසේදී අපි සම්පූර්ණ කරනවා. ඒ විතරක් නෙවෙයි, ඕනෝන් ගන්න දෙනු කරනවා. ඒ තුලිනුත් පින්නතුනි සාමාන්‍ය මුදලක් එහාට මෙහාට වෙන විතරක් නෙවෙයි, සමහර විට පොඩි ළමයි මුදල් වලට කැමති. ඒ ළමයට ඇතැමිට දුප්පත් කෙනෙකුට යම්කිසි පරිත්‍යාගයක් අපි කරනවා. මේක දානයක් පින්නතුනි. විශේෂයෙන් අලුත් අවුරුද්දක් කියන්නේ මංගල සම්මත දවසක්. ඒක සුබ මොහොතක්, බ්ලෙසින් එකක්. මෙහි බ්ලෙසින් එක පින්නතුනි බොහෝ විට බටහිර හෝ යුරෝපයේ බ්ලෙසින් එක බොහෝ විට වචනින් කියන විතරයි. ගුඩ් මෝර්නින් කියලා කියනවා, ගුඩ් ඊවනින් කියලා කියනවා, හැපි නිව් ඊයර් කියලා කියනවා, හැපි බර්ත්ඩේ කියලා කියනවා. වචනකින් විතරයි, වචනකට විතරයි සීමා වෙනවා. අපි එහෙම නෑ පින්නතුනි. අපි ඒක සැබෑම සත්‍යවාදී විදියට මේක බ්ලෙසින් එකක් කරගනවා. සාමාන්‍ය බ්ලෙසින් එකක් නෙවෙයි, සුප්‍රීම් බ්ලෙසින් එකක් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රය සඳහන් කළා, මාතාපිතෝ උපට්ඨානං ඒතම් මංගල මුත්තම. මව්පියන්ට සැලකීම මංගල කාරණයක් කියලා. දානංච ධම්මචර්යාච දන් දීම මංගල කාරණයක්. ඒ වගේම ධර්මශ්‍රවණයේ මංගල කාරණයක්. සමනානංච දස්සනං ශ්‍රමණයන් වහන්සේලා දැකීම මංගල කාරණයක්. ඥාතකානංච සංඝෝ ඒතම් මංගල මුත්තමං ඥාතීන්ට සැලකීම මංගල කාරණයක්. මේ හැම දෙයකින්ම පින්නතුනි අපේ ජීවිතයට මංගල්‍යයක් වෙනවා, සුබ මොහොතක් වෙනවා. ඒ හැම දෙයකින්ම අර වචනකින් සිදුවන සුබ ප්‍රාර්ථනට වඩා අපට නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, සමගිය, මේ හැම දෙයම එකම මොහොතේ සිදුවෙන ක්‍රියාවලිය. මෙන්න මේ වැඩ කටයුතුත් එක්ක පින්නතුනි අපට සිද්ධ වෙනවා. ඒ නිසා බලන්න කොච්චර වටිනා අර්ථයක් මේ තුළ සිද්ධ වෙනවාද කියලා. ඒ වගේමයි පින්නතුනි එක වරක් ඕස්ට්‍රේලියාවේදී මේ වගේ අවුරුදු සමරන අවස්ථාවක එක රටවල අයට ආරාධනා කළා තියෙනවා. එක්තරා පාසලක ළමයින්ට තමන්ගේ මව්දෙමව්පියන් ඉන්න රටවල්වල සංස්කෘතිය සමරන විදිය වේදිකාවට ඇවිල්ලා රඟපාන්න කියලා. ඒ චාරිත්‍ර අනුව කියලා. පින්නතුනි රටවල් බොහෝ අය ඕස්ට්‍රේලියාව කියන්නේ බොහෝ රටවල් වලින් අය ගිහිල්ලා පදිංචි වෙච්ච රටක්. අපේ ලාංකික දරුවන් පින්නතුනි ඉදිරිපත් කළා තියෙනවා ලංකාවේ කොහොමද අලුත් අවුරුද්ද සමරන්නේ කියලා. අම්මලා තාත්තලා වේදිකාවට ගිහිල්ලා ඒ ඇයට වැඳලා ඒ ඇඳුම් ඇඳලා තියෙන විදිය, චාරිත්‍ර දක්වන විදිය, ඒ ඇයට ගරුසර දක්වන විදිය, මේ ඔක්කොම දැකලා පින්නතුනි ඒ රැස්වෙච්ච අනිත් ජාතිකය පුදුමයට පත් වෙලා තියෙනවා. මේ වගේ චාරිත්‍ර තියෙන ජාතියක් ලෝකේ ඉන්නවද කියලා. පින්නතුනි ඒ නිසා අපේ අතීත මේ චාරිත්‍ර පින්නතුනි මේව නිකන් ආව නෙවෙයි. මේ වගේ ලොකු අර්ථයක් තියෙනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ අපේ ගුණ නුවණ දිනු වෙන එක. මේ හැම එකකින්ම දිනු වෙන්නේ අපේ සමගිය දිනු වෙන එක. මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලය තමයි අපේ මානසික සතුට දිනු වෙන එක. ඒ නිසා පින්නතුනි මෙන්න මේ කරුණ කරන අතරේදී ප්‍රධානම දෙයක් තමයි එන්න එන්නම පින්නතුනි අපේ හිත පිරිසුදු වෙන්නට ඕන. අපේ ජීවිතයේ සතුට කියලා කියන්නේ. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ සතුට. අපේ ජීවිතයේ සතුට කියන එක තීරණය වන්නේ පිනතුනේ. බොහෝ විට අපි හිතන්නේ හුඟක් ධානය තියමුනොත්, හුඟක් උපාධි කළොතින්, මාසයකට හුඟක් වැටුපක් ලැබුණොතින්, දරුවෝ හුඟක් හොඳට ඉගෙන ගත්තොතින් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා අපි හිතන හොඳට සතුටින් ඉන්න පුළුවන් කියලානේ. පිනතුනේක බෞද්ධයන් විතරක් නෙවෙයි වෙනත් අයත් කරනවා. නමුත් ඒ ගමන් මඟ විතරක් ගියාට පින්නතුනේ අපට නියම සතුට ලැබෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒ ගමන් මඟේ අපි ඒ ඉලක්ක ටික සම්පූර්ණ කරනකොට අපට මොකද වෙන්නේ? අපේ දරුවෝ ටිකට උගන්වලා විවාහ කරලා දිලේ ඔක්කොම ටික කළා ආපස්සට හැරලා බලනකොට දරුවෝ ටික ගෙදරත් නැහැ. දරුවෝ ටික විවාහලක හැරී ආයත ගිහිල්ලා. අපිත් ඇතැමිට වයසට ගිහිල්ලානේ. හුඟක් වයසට ගිහිල්ලා ඇස් දෙකක් තියෙනවා අඩුවේ කන් දෙකක් ඇහෙනවා අඩුවේ ඇතැමිට කෙලින් යන්නත් බෑ හැර මිටියකුත් අතර ඇවිල්ලා. පින්නතුනේ මේක තමයි ජීවිතය යථාර්ථය. අන්න ඒ නිසා පින්නතුනේ එවැනි ජීවිතය යථාර්ථයක මුහුණ පාන අපි වඩාම වැදගත් වෙන්නේ පින්නතුනේ කොහොමද අපි එන්නෙන්නම සතුට වැඩි වෙන ක්‍රමයට අපේ ජීවිත සාර්ථක කරගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ පින්නතුනේ නියම විදියට අපි ධර්ම පිළිපදිනවා නම් එන්න එන්නම අපේ සතුට වැඩි වෙන්නට ඕන. අපේ සතුට වැඩි වෙනවාද කියලා අපි බලන්නේ කොහොමද? එන්න එන්නම තමන්ගේ හිතේ අනිත් අය සමග තියෙන අමනාපකම් එන්න එන්නම අඩු වෙන්නට ඕන. අන්න ඒක තමයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය බලන නිම. එන්න එන්නම තමන්ගේ පරිත්‍යාගශීලීත්වය, දන් දීම, අත්හැරීම කියන කාරණය එන්න එන්නම වැඩි වෙන්නට ඕන. ඒ වගේම එන්න එන්න තමන්ගේ බුද්ධිය, ප්‍රඥාව දිනු වෙන්නට ඕන. මෙන්න මේ කරුණු තුන තමයි පින්නතුන් යම් කිසි කෙනෙක්ගේ සැබෑ සාර්ථකත්වය කියලා බලන්නේ. මොනද කාරණා? අනිත් අය සමග තියෙන මිත්‍රත්වේ වැඩි වෙන්නට ඕන. අනිත් අය සමග තියෙන අමනාපකම් එන්න එන්නම වැඩි වෙනවා නම් තමයි තමන් ඇත්තටම සාර්ථක කෙනෙක් කියලා කියන්නේ. ඒ වගේම තමන්ගේ ළඟ පරිත්‍යාගශීලීත්වය අත්හැරීමේ ගුණය එන්න එන්නම අඩුවේ එන්න එන්නම වැඩි වෙන්නට ඕන. ඒ වගේම පින්තුණිය එන්න එන්නම ප්‍රඥාව නුවණින් ලෝකයේ දෙස බලන ආකල්පය එන්න එන්නම වැඩි වෙන්නට ඕන. මෙන්න මේක තමයි තමන්ගේ සාර්ථකත්වය බලන්නේ. තවත් ගැඹුරට යනකොට පින්නතුනේ බුදුදහමේ හැටියට කෙනෙක්ගේ සැබෑ සාර්ථකත්වය බලන අංග දෙකක් තියෙනවා. ඒ මොකක්ද? දෙකක් තමයි තමන්ගේ හිත එකඟ කරන් තමන් කොච්චර දක්ෂද කියන කාරණේ. එක අරමුණක, එක කුසල අරමුණක තමන්ගේ හිත කොයිතරම් වේලාවක් තමන් තියාගන්න දක්ෂද? මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මෙන්න මේ වගේ මෙඩිටේෂන් ටෙක්නික් එකක් භාවිත කරමින් තමන්ගේ හිත වර්තමානයේ එක අරමුණක බොහෝ වේලාවක් තමන් තියාගන්න දක්ෂද කියන කාරණේ. මේක තමයි පින්නතුනේ බුද්දිස් ජීවිතය එක කියලා කියන්නේ. බුද්දිස් ග්‍රේට් පොයින්ට් ඇවරේජ්. If you like to keep your attention, your mindfulness for a long time in the same object or some object, that is one of the successes in your life. That is the Buddhist GPA. මෙන්න මේක ටිකෙන් ටික අපට දිනු කරගන්න පුළුවන් නම් මෙන්න මේක තමයි ඒක සාර්ථකත්වය. ඇතැමිට අපට උපාධි හුඟක් තියෙන පුළුවන්. ඇතැමිට ඒක විනාඩියක් එක අරමුණක අපේ හිත තියාගන්න දක්ෂ නැහැ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, අන්න ඒ සමාධිමත් වෙච්ච හිතෙන් අපට පුළුවන් නම් අනිත්‍යතාවය බලන්න. හැම මොහොතකම අපේ ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය වලට අරමුණු සම්බන්ධ වෙනවා. ඒ අරමුණ වර්තමානයේ අත්දැකීමක් වෙනවා. ඒ අත්දැකීම වර්තමානයේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මෙන්න මේක අපට සිහි කරන්න පුළුවන් නම්, යලි යලිත් මෙනෙහි කරන්න පුළුවන් නම් පිනතුනි මෙන්න මේක තමයි ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වෙන තියෙන මාර්ගය. මෙන්න මේක තමයි පිනතුනි බුද්දිස් IQ එක කියලා කියන්නේ. බුද්දිස් ඉන්ටෙලිජන්ස් කෝෂන් කියන එක. නැත්තම් බුද්දිස් IQ කියලා කියනත් පුළුවන් වන්න. පිනතුනි මෙන්න මේක තමයි අපේ දක්ෂතාය බලන ප්‍රධාන මිමි දෙක. ඉතින් මෙන්න මෙතන වේගෙන් අපට ඉදිරියට යන්න පුළුවන් නම් එක අතකින් අපි ජාතියක් විදියට දිනු වෙනවා. අනිත් අතින් පින්නතුනි මනුෂ්‍යයන් විදියට මේ ජීවිතයෙන් ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය අපි ගන්නවා. පින්නතුනි ශ්‍රී ලාංකිකයන්ගෙන් ලෝකෙට ලැබෙච්ච ප්‍රධානම දෙයක් තමයි බුදුදහම කියලා කියන්නේ. බුදුදහම බුදුරජාණන් වහන්සේගෙන් ಭಾರತයේ ජනිත වුණත් ඒ දහම සුරක්ෂිත කළා ලෝකයේ හැමුවේ දායාද කිරීමේ ගෞරවය හිමිවන්නේ ශ්‍රී ලාංකිකයන්ට. අන්නේ ගෞරවයෙන් නිසා පිනතුනි ඔබ ඇතැමිට දන්නවද දන්නේ නැහැ. දැන් කැලිෆෝනියාවේ වුණත් ඔක්කොම බෞද්ධයන් එකට බුදුදහම නැත්තම් වෙසක් උත්සවය සමරන දවසක් තියෙනවා. මේ මාසේ දැන් ලබන මාසේ සමරනවා. ඒක කැලිෆෝනියාවේ එක ස්ථානයක කරනවා. පිනුතුනි මෙතෙන්ට ලෝකයේ සියලුම බෞද්ධ රටවල භික්ෂුන් වහන්සේලා රැස් වෙනවා. විශේෂයෙන් සියන් බෞද්ධයන් මේකට රැස් වෙනවා. පිනුතුනි රැස් වෙලා මේ බෞද්ධ උත්සවයේ සමරන අවස්ථාව ඔබ දන්නවද? එදා ඒ අවස්ථාවේ දහස් ගාණක් බෞද්ධ රැස් වෙලා මේ බෞද්ධ උත්සවය සමරනකොට අහසෙ ලෙල දෙන්නේ මොන කොඩියද? අහසෙ ලෙල දෙන්නේ ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය. ඒ බෞද්ධ කොඩිය කවුද නිර්මාණය කළේ? ඒ බෞද්ධ කොඩිය නිර්මාණය කළේ ශ්‍රී ලාංකිකයන්. ලෝකයේ සියලුම ජාතිකයන් එකම ශ්‍රී ලාංකිකයන් නිෂ්පාදනය කරපු එකම ශ්‍රී ලාංකේයේ ආයත අනන්‍ය වෙච්ච මේ බුදුහාඳුරන්ගේ ෂඩ්වරණ යුක්ත බෞද්ධ කොඩිය යටතේ තමයි ලෝකයේ සියලුම බෞද්ධයන් ඒක රාසි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. වෙසක් කියන එකට පාලි භාෂාවෙන් කියන්නේ වේසාක කියලා. ඒකට සංස්කෘතියෙන් සංස්කෘත භාෂාවෙන් කියන්නේ වෛසාක්‍ය කියලා. ඒකට සිංහලෙන් කියන්නේ වෙසක් කියලා. පාලි වචනේ නෙවෙයි සමරන්නේ, සංස්කෘත වචනේ නෙවෙයි සමරන්නේ. එදාට සමරන්නේ වෙසක් ඩේ කියලා. වෙසක් කියන වචනේ සිංහල භාෂාවෙන් ලෝක ශබ්දකෝෂ වලට විශ්වකෝෂයට වලට ගිහිපු වචනයක්. පින්නතින ඔබ ඒක දැනගන්නට ඕන. ඒ ගෞරවය අපට ලැබුණේ ලාංකිකයන් වීමම නෙවෙයි. ඒ ගෞරවය අපට ලැබුණේ ලංකාව හුඟක් ලස්සන රටක් හින්ද නෙවෙයි. ඒ ගෞරවය අපට ලැබුණේ ලංකාවේ මැණික් තියෙන හින්ද නෙවෙයි. ඒ ලංකාවට ඒ ගෞරවය ලැබුණේ මෙන්න මේ සාරාංශික කල්පලක්ෂයක බුදුවරයෙක්ගේ අත්දැකීමක් ලෝකෙට ඉතුරු කරපු જાතියක් විදියට ඒ භූමියකට කරන ගරුත්වයක් විදියට තමයි මේ බෞද්ධ කොඩිය යටතේ සිංහල වචනයක් යටතේ වෙසක් ඩේ කියලා සියලුම જાතිකයන් සමරනනේ. ඒ නිසා පින්නතුනි ඔබ නිතරම මේ ගැන හිතන්න. ශ්‍රී ලාංකිකයන් කියන්නේ සාමාන්‍ය જાතියක් නෙවෙයි පින්නතුනි. ඒක සුවිශේෂ જાතියක්. ලෝකේ බොහොම බුද්ධිමතුන් ඉන්න ජාතින් කීපයක් තියෙනවා. යුදෙව් ජාතිකයන් ජොයිස් අයහෙමය. බොහොම බුද්ධිමත් ජාතින් කියලා කියනවා. ඒ වගේම චීන අය. ඒ වගේම ජර්මන් අය. මේ වගේ ජාතින් අතරේ පිනතුණු මේ කිසිඳු ජාතියකට නොදෙවෙනි විදියට ශ්‍රී ලාංකිකයන් බුද්ධියකින් ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා ඒ ජාතියෙන් නිර්මාණය වෙච්ච අය තමයි පිනතුණු බුද්ධිය ඉහෙරටම දිනු කරලා අහසින් යන මට්ටමට තමන්ගේ හිත දිනු කලින්. ඔබහලට අනුරාධපුර යුගයේ අපේ අතීත කතාවක් තියෙනවා. මිනිසුන්ට වී ටිකක් වේල ගන්නවත් වෙලාවක් නැහැ කියලා. ඒ තරම් ස්වාමීන් වහන්සේලා අහසින් 이르දි බලෙන් වඩිනවා කියලා. නිතරම ස්වාමීන් වහන්සේලා අහසින් එහෙම යනවා මේ ඉරව්වත් බිමට වැටෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එච්චරටම බුද්ධිය දිනු කරපු, ප්‍රඥාව දිනු කරපු, 이르දි බල දිනු කරපු, සයිකික් එනර්ජි එක දිනු කරපු අය ලංකා ඉතිහාසයේ තුල පෙරේ ඉතිරල් ගිහිපු රටක් පිනතුණි. එනිසා ඒ ජාතිය අතීත ජාතියකට උරුමකම් කියන වර්තමාන දූපතුන් විදියට පිනතුණි ඒ ජාතිය ගැන අභිමානයක් ඇති කරගන්න. ඒ ජාතිය අතීතයේ සිදුවෙච්ච ඉතාම වටිනා දේවල් වටිනා සංස්කෘතික හරපද්ධතීන් ඔබ දැනගන්නට ඕන. සාමාන්‍ය ලෝකයා වගේ සරල දෙයක් ගැන විතරක් නෙවෙයි අපි පිනතුණි ඉතාම ගැඹුරින් ජීවිතයේ හැම දෙයක් ගැනම අපි බලනවා. ලෝකයේ මිනිස්සු ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ අධ්‍යාපනය ලැබලා මේ අවුරුදු 50ක හැඩක ජීවිතයේ සමගින් ජීවත් වෙනවා නම් බොහෝ විට සාර්ථකයි කියලා කියන්නේ නේ. නමුත් වෙනතුනි අපේ බෞද්ධයන් විදියට එහෙම කියන්නේ අපේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය අපි හොඳට අධ්‍යාපනය ඉදිරියට යන්නට ඕන. මෙහි විද්‍යාඥයන් ගත්තත් අපි අය ඉදිරියෙන් ඉන්නවා ශ්‍රී ලාංකිකයන්. වෙනතුනි ඒ වගේම පින්නතුනි අපි ඊට වඩා ජීවිත අර්ථයකට යන්නට ඕන. අපි ගෙදරක ඉන්නවා නම් අන්නේ ගෙදර එක වහලයට ඉන්න කාලේ ඒ තමන් ඉන්න ගෙදර ඉන්න කාලේ ඊට වඩා ඉහළ ජීවිතයකට යන්නට ඒ ගෙදර ඉන්න කාලේ වැඩ කරගන්න ඕන අපි. මනස දිනු කරගන්නට ඕන. අපි එකට ඥාති මිත්‍රාදීන් සමග දරුවන් සමග එකට ඉන්නවා නම් අපි අවුරුදු 50කට සමගින් හිටියා කියලා විතරක් සාර්ථක නැහැ. ඒ ඉන්න කාලේ හැකියතාක් දුරට දාන ආදී පින්දහම් කළා ශීල භාවනාදී වඩලා මේ ජීවිතෙන් අපු සමු ගන්නකොට මේට වඩා ඉහළ තැනකට යන්නට මඟ වියදම් මේ ඉන්න තැනදී අපි සිද්ධ කර ගන්නට ඕන. අන්න එහෙම වුණොත් තමයි පිනතුණි අපි දක්ෂයන් වෙන්නේ. ඇයි ඒකට හේතුව? අද මේ අපි රැස්වෙච්ච අපි පිනතුණි අද මේ මේකට එකතන වාඩි වෙලා ඉන්නවනේ. තව අවුරුදු 50ක් ගත වුණාට පස්සේ බලන්න වෙනතුනේ. වැඩිම තව අවුරුදු 100ක් ගියාට පස්සේ බලන්න. අපි කොහේද? අද අපේ මේ තියෙන ශරීර වලටික ඔක්කොම මේ පොළොවට පස්සෙලා වැලි දූවිලි වෙලා. අපි පේනතුන් ලෝකෙ නොඑක් තැන්වල නැවත ඉපදිලා තියෙනවා. ඒක තමයි යථාර්ථය. ඒකත් අපි හිතන්නට ඕන. පින්නතුනි අන්නේ ගමන් මගේදී මේ ශරීරය අත්හරිනකොට මීට වඩා ඉහළ තැනකට මනස යන විදියට මනස දිනු කරගන්න විදියේ වැඩපිළිවෙලක නිතරම අපි මේ ජීවිත කාලය තුල ඉන්නට ඕන පින්නතුනි. එහෙම හිටියොත් තමයි ඇත්තටම අපි මේ ලැබපු ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නා වෙන්නේ. ඒ නිසා අපි හුඟක් උපාදියක් කළා ඉහළ වැටුපක් ලැබමින් හිටියයි කියලා අපි පරලෝ සුගතිගාමි වෙන්නේ නැහැ. ඒකත් හොඳට කරන්න පිනතුනි. නමුත් ඒ අතරේ ඊට නොදෙවෙන විදියට හැකියතාවක දුරට මනස දින වෙන විදිය වැඩ පිළිවෙලක නිතර යෙදෙමින් ඉන්න. ඒ වගේම තමන් ඉතාම ආදරය කරන දරුවන්, සහෝදර සහෝදරියන්, ස්වාමි භාර්යාවන්, අම්මලා තාත්තලා ඉන්නවනම් ඒ අය තමන්ගේ ජීවිතෙන් වෙන් වෙන්න කලින්, ඒ අය තමන්ගේ ජීවිතවලින් සමු ගන්න කලින් හැකියතාවක් ඉක්මනට ඒ අයට ඒ අය සමග එකට පින් දහම් කරලා එකට බණ භාවනා කරලා ඒ අයගේ හිත දියුණු වෙන විදියට එයට උදව් කරන්න. මරුණට පස්සේ යඬල වැඩන්නේ. ඉන්න කාලේ පින්නතුනි හැකියතාක් ඉක්මනින් ඒ අයගේ හිත දියුණු වෙන විදියට එයට උදව් කරන්න. අන්න ඒක තමයි අපේ එකාතකින් જાතියක් විදියට, එකාතකින් බුද්ධිමතුන් විදියට පින්නතුනි අපි ජීවිතෙන් ලැබෙන ලොකුම ප්‍රයෝජන වෙන්නේ. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්ද සමරන අවස්ථාවේ ඔබ හුඟක් සතුටට පත්වන්න ඔබට අතීතයේ මතක් වෙනවා ඇති. ඔබ ලංකාව ඉපදිච්චයි හැටියට අවුරුද්දක් හැලමෙනකොට අපි පොඩි කාලේ කොච්චර සතුටුනාදනේ. අප්‍රේල් මාසයේ ඉස්කෝලේ නිවාඩු දීපු දවස් ඉඳලාම ඉතින් අවුරුද්දට සූදානම් වෙනෝනේ. ඉතින් වත් පිටිය සුද්ධ කරනවා, ගෙවල් දොරවල් මකුණු දැල කඩනවා, පිරිසිදු කරනවා, අලුත් ඇඳුම් ගේනවා. ඉතින් මේ ඔක්කොම කළා අපි පිනතුනේ අපේ මිනිස්සු විතරක් නෙවෙයි සතා සිව්පාවත් එක්කත් අපි තාම සමගියෙන් පරිසරයට එකඟව අපි ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ගෙදරක ළිඳක් තිබ්බනම් අවුරුද්දට කලින් ළිඳ ඉහනවනේ. ළිඳ ඉහලා ළිඳට සමන් පිච්ච මල් දාලා ඉතින් අර අලුත් වතුර පරිහරණය කළා, ඒව බුද්ධ පූජාවට තියලා බුදුන් වැඳලා මේ තාම සමගියෙන් සතුටෙන් අපේ අම්මලා තාත්තලා සමග ඒ ගහකොලේ ගෙඩි ආදිය පරිහරණය කළා. අපි විතරක් නෙවෙයි අපි සතුන්ටත් කැම බීම දීලා ඉතාම සමගියෙන් සතුටෙන් අපි අලුත් අවුරුද්ද සමරපු අයනේ. ඉතින් අතීත සිදුවීම් හොඳට මතක් කරගෙන ඒ චාරිත්‍ර අපට ඒ විදිහටම කරන්න බැරි වුණත් එදා අපි අතීතයේ කරපු දේවල් කොච්චර වටින දේවල්ද, ඒ තුලින් අපේ හිතේ සතුට කොච්චර වැඩි වුණාද, කොච්චර නැවුම් බවක් ජීවිතයට ආවද, කොච්චර අහිංසක සතුටක් අපි භුක්ති විඳද, කොයිතරම් අපි ඒත් එක මනස දිනු කරගත්තාද කියන හැඟීම මොහොතකට හරි ඇති කරගන්න. ඒ අතීත සිදුවීම් තමන්ගේ දරුවන්ට තේරෙන භාෂාවකින් කියලා දෙන්න. ඒකත් වටිනා දෙයක්. දරුවෝ ඇතැමිට මේව දන්නේ නැහැ. ඇතැමිට ලංකාවට සැරයක් දෙකක් හරි දරුවෝ අවුරුද්ද දවසක එක්කන් ගිහලා ඒවා පෙන්වන්නත් බලන්න. ඒකත් හරි වටිනවා. ඉතින් මේවා අපිට දිගටම කරන්න බැරි වුණත් ඒ අතීත සිදුවීම් වල ඒ චාරිත්‍රවල කොයිතරම් වටිනාකමක්, කොයිතරම් අර්ථයක්, කොයිතරම් ප්‍රයෝජනයක් තියෙනවාද කියන එක ඒ දරුවන්ට උගන්වන්න, ඔබත් ඒව සිහිපත් කරන්න. ඉතින් ඒ සියල්ලක්ම ඉදිරියට ගෙන යන්නට පින්නතුනි අපට මේ දහම් මඟ කියා දෙනට අපට ලැබිච්ච ලොකුම සම්පත තමයි අපේ ස්වාමින් වහන්සේලා. ඒ නිසා පින්නතුනි අපට දහම කියලා දෙන්නේ, අපට සංස්කෘතිය කියලා දෙන්නේ, අපේ ජාතිය වටිනාකම කියලා දෙන්නේ, අපේ ජීවිතවල වටිනාකම කියලා දෙන්නේ සහ අපට මේ ජීවිතය දිනු කරගන්න අපට සියල්ලටම උදව් කරන්නේ අපේ ස්වාමින් වහන්සේලා. ඒ නිසා ස්වාමින් වහන්සේ කෙනෙක් දැක්කාම හුඟා ගරු කරන්න, පුළුවන් තරම් සලකන්න. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ සිවුරක් තුලින් පිනතුනි දකින්න, සැරියුත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව දකින්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේ දහම කියලා දෙන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේ දහම ජීවත් කරවන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේ දහම ඉදිරියට ගෙන යන්නට තමගේ මුළු ජීවිතෙම කැපකල ක්‍රියා කරන්නේ. ඉතින් මේ පිනතුන් බොහොම පින්වත් අය, ස්වාමීන් වහන්සේට උදව් කරන අය, ස්වාමීන් වහන්සේලා රැක බලා ගන්න අය, විහෙර විහාරස්ථාන ආරක්ෂා කරන අය, ඒවත් අපි හොඳට කරමින් හැකිතාක් දුරට පිනතුනේ මේ සංස්කෘතියනොත් ගන්න පුළුවන් ඉහළම හොඳ දේවල් අපි ගන්න. ඒ වගේම අපේ උරුමෙන් ලබාගත් අපේ ශ්‍රී ලාංකේය සිරිත් විලිත්තර වටිනාකම හැකිතාක් දුරට තේරුම් අරගෙන හැකිතාකේව ජීවිත තුලින් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. ඒ නිසා ඒ ಜಾති යම් කෙනෙක් ඉපදින්නේ පිනතුනේ සසල ලොකෝ පිනකට. ඒ පින අපට හැමදාම නැහැ. අපි මේ ආත්මේ සිංහල වෙන්න පුළුවන්, ඊළඟ ආත්ම භාවය වෙනත් ජාතියක් වෙන්නත් පුළුවන්. ඒ පින අඩු වුණොත් ඒ වුණත් පින්නතුනේ අපි මේ සසර ගමනේදී අපි උපරිම ලෙස අපේ හිත දිනු වෙන වැඩ පිළිවෙලට අපි යෙදෙන්නට ඕන. මනුස්ස ලෝකේ විතරක් නෙවෙයි, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක වගේ තැන් අපට තියෙනවා ඉපදෙන්න. ඒ නිසා මනුස්ස ලෝකේ එන්නේ පින්නතුනේ ඒ සසර ගමනෙන් අපි මග වේදන් ටිකක් රැස් කරගන්න. ඒ නිසා අතට මාසික වැටුපක් විතරක් නෙවෙයි, කුසට ආහාරයක් විතරක් නෙවෙයි, මනසට ආහාර දෙන්න බලන්න. හිත දිනු කරන නිතර මෛත්‍රී භාවනාදී භාවනාවක් හිතට හුරු කරගන්න. දිනපතාම ගෙදර පරිත්‍යාගයන් කරන්න. හැමදාම බුදුහාඳුර වෙනුවෙන් පැන් වීදුරක් හරි තමන්ගේ ගෙදර පූජා කරන්න. තමන්ගේ දරුවන්ට කියලා වැඩිහිටියන්ට වන්දනා කරවන්න. දරුවන්ට ආදරේ නම් දරුවා කැමති වෙන්න පුළුවන්. කොහොම හරි පින්නතුනේ පුරුදු කරවන්න. ඒ දරුවන්ට දිගාසිරි ලබන්න කැමති නම් වැඩිහිටියන්ට වන්දනා කරවන්න. අත් දෙක එකතු කරලා වන්දනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා එක්තරා කුමාරයෙක්. ඒ කුමාරයා දවස් 7න් මිය යන්න හිටියේ. ඒ දවස් 7න් මරණයට පත් වෙන හිටිය කුමාරයාට ස්වාමින් වහන්සේලා පිළිත් කියලා වැඩිහිටියන්ට වන්දනා කරවලා ඒ දරුවට තිබෙච්ච මාර කපලේ දුරු කළා. ආයු වඩන කියන කුමාරයා අවුරුදු 21 අවුරුදු 120ක් ජීවත් වෙන වෙනතන. ඒ නිසා ඇතැම් විට දරුවන්ට අපල තියෙන්න පුළුවන්. ඒව දුරු වෙන්න පින්නතුනේ හැකිතාක් දරුවනු සමග නිතර පින්කම් කරවන්න. වැඩිහිටියන්ට වන්දනා කරවන, ස්වාමින් වහන්සේලට සිල්වත් ගුණවත්ට වන්දනා කරන, ඔබටත් වන්දනා කරවන්න හුරු කරවන්න. ඒක දරුවන්ට කරන යහපතක්. ඔබට වාසියක් නෙවෙයි ඒක දරුවටම කරන වාසියක්. ඉතින් මේ කරුණෝ සිහිපත් කරමින් ඔබ වහන්සේට පත් ගන්න මේ 2017 වර්ෂයේ හිබක් මාසයේ අලුත් අවුරුද්ද, සිංහල අලුත් අවුරුද්ද නිමිති කරගෙන තමන්ගේ විහාරස්ථානයේ රැස්වලා ස්වාමීන් වහන්සේලා මුල් කරගෙන ඉතාම හොඳ පින්කමකට සහභාගී වුණා. ඉතින් අලුත් අවුරුදු සඳහා ඒ ආහාර පාන ආදිය සකස් කරගෙන අවිල්ලා, ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පහන්, ගිලන්පස්ස මේ බුද්ධ පූජා ආදිය සෝදානම් කරලා තෙන්සිල් සමාදන් වුණා. බුද්ධ පූජා පැවැත්වුවා, පිරිත් ධර්මයේ ශ්‍රවණය කළා, බණ ඇහුවා. මෙංගාක ආකාරයෙන් ඔබේ හිත දියුණු කරන වැඩ පිළිවෙල කියදුනා. ඉතින් මේ හැම ආකාරයෙන්ම ජනිත කරගත්තා වූ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පින්තුන් හැමදෙනාටම වඩ වඩාත්ම මේ ජීවිත කාලයේහි නිදොක්ව නිරෝගීව දිගාසිරි සම්පත් ලැබමින් තමන් ලබන අධ්‍යාපනයෙන්, ඒ වාගේම වෘත්තීය කටයුතු වලින්, සමාජ මට්ටමින් මේ හැම දෙයකින්ම දිනෙන් දින දිනුවන්නටත්, ඒ වාගේම තමන්ගේ මානසික සතුට දිනු කරගන්නටත්, තමන්ගේ සමාජීය ජීවිතය සාර්ථක කරගන්නටත් අද මේ සිද්ධ කළා වූ සියලුම පින්කම් ඔබට ශක්තියක්, ධෛර්යයක්, ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැස් කරගන්න උතුම් පින්කමෙන් ජනිත කරගත් ආ වූ පුණ්‍ය ඵලයේ හේතුවෙන් ඔබ හැම දිනාටම මෙලව ජීවිතය සාර්ථකව, පරලෝ ජීවිතය සුගතිගාමීව, ප්‍රාර්ථනානුකූලව උතුම් මොණිමන් සුවයසල සේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.